ලබන්නේ ඒ කල්යාණී යෝගාශ්‍රම සංස්ථා සංඝ සභාවේ සංඥාලේඛ තුරීන විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටක ධාරාචාර්ය අති ගෞරවණීය පූජ්‍යතම නා උයනේ ශ්‍රී අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසිනි. තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනේක ජාති සංසාරං සංධා විස්සං අනිබ්බිසං ගහකාර සංගමේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහකාර සදිසින්තෝසී පුනයේ හම්ලසාහසී සම්බාසේධා සුඛා භංගා ගහපුතං විසංතිසං විසංකාර ගතං චිත්තං සංහානං කය මධ්‍යගාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුනෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්යක් සම්බුද්ධ දස බලධාරී සංවාසි රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම බුද්ධ වචනයයි මේ ප්‍රකාශ වුනේ. ලොව පහළවී වදාරන සීලම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එකලෙස දේශනා කරන ගාථාවක් මේ උදාන වාක්‍යවත් මේ ත්‍රිවිධ වාක්‍ය ගාථාව. මෙය ලෝතර බුදු දවසේ අවියම් කාලේ වජිරාසන රූධව සම්මාසනයේ කළ ගාථාවක් හැටියට හඳුන්වනවා. මේ ගාථාවේ තේරුම මෙහිමයි. අනේක ජාති සංසාරං සංභාවිසං අනිද්දේසං ගහකාරකං රවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං පුනප්පුනං ජාති දුක්ඛායේසි ගහකාරකං ගමේසන්තෝ අනිද්දසං අනේක ජාති සංසාරං සංභාවිසං කළ කද සම්බන්ධයි. පුනප්පුනං ජාති දුක්ඛායේසි නැත නැත ඉපදීම දුක්ඛක්යයි ජන ගහකාරකං ගමේසන්තෝ ඉපදීම වශයෙන් මේ ස්කන්ධ ගෘහය කරන්න සොයමි. අනිද්දසං දකින්ත නොහැකිව මෙලදීව එළදෙනි. නේක ජාති සංසාරං සංභාවිසං ප්‍රමාණ කළ නේකතරං ජාති සංසාරයේහි ඔබිනොබ උත්පත්ති වශයෙන් ඇවිද්දෙමි. ගහකාරක දිස්සෝසි ජාති වශයෙන් ස්කන්ධ ගෘහය කරන සත්‍රු තුනනි ඔබ තුනෙහි තුන ජීහන් නකාහසි මින් මතු දේවා නොසාබන්නේහි සම්මාතේ සහසුකා භග්ගා ඔබේ ගෘහයේ තරාල කියල සිඳ බිද ගමන් ලබහ ගහකූටන් විසංගිතන් ගෘහයේ කැණිමඩල සුන් විසුණු කරන ලදී. විසංඛාර ගතන් චිත්තං සිත අසංකතේට ගියේය. කන්නානං කය මැද්දගා කෘෂ්ණා හේ සංජාත නිර්වාණයේස සම්නියේය සින්තේ. නාතනාත ඉපදීම දුකක් බව දැන ඉපදීම කරබන කස්රෝතුමාසය සොයා නොදැක අනේක ජාති සංසාරයේ උත්පත්ති වශයෙන් ඔබි නොබ ඇවිද්දෙමි. ගෘහකාරය ගෘහකාරකය ඔබ මට පෙනුන ඔබ මින්මස්සේ මේ ස්කන්ධ ගෘහය සාදන්නේ නැත. ඔබේ තරාම සිඳින ධර්ම ඔබේ කණිමලල සුනිසුණු කළා. මගේ සිත අසංතසේට ගියා. දෘෂ්ණාක්ෂේ සංඛාත අමාන් කණිලක පත් වෙනවා. මේ කාමද මේ ප්‍රකාශනයේ කෙරුණේ මේ අවුරුදු 2587 මාස 7 දින විකකට කරයි. එනම් විසක් පුර 14 වන පොහොව දවසේ අලියම් කාලේ හරියට බුදු වීමෙන් අවුරුදු 2587 මාස 7 දින 20ක් වෙනවා අදට බුද්ධ වර්ෂයට අනුව. ඒ අනුව තමක බැරිීමේදී මේ ප්‍රීති වාක්‍ය තුනේ මුළු බුද්ධ ධර්මයේම සම්පින්දනයේදී ඇතිවා දැක ගන්න පුළුවන්. මේ ධාතාවේ සඳහන් වෙන්නේ තේරෙන අතරත තියෙනවා සත්‍ය සම්ප්‍රාප්තිය. චතුරාර්ය සත්‍යය. ත්‍රිලක්ෂණය. ස්කන්ධ සහ ආයතන 12. ධාතු 17. සූනිසි ප්‍රත්‍යය. කොහොම මේ ධාතා තුළ අභිමතරේ තියෙන්නේ. මේවා දෙන්න බලනවා නම් මුළු අභිධර්ම පිටකයේම නේද තියෙන්නේ. අභිධර්ම පිටකයක් නම් එතන සූත්‍රාන්ත පිටකයක් විනය පිටකයක් එක්කත් වෙනවා. ඒක තුන් පිටකයම මේක ධාතාව ඇතුළත් වෙන බව ධර්ම ධාර උතුම්ම තේරුම් ගන්න පුළුවන්. එයින් නිසා කෙටි කර්ම කීපයක් සමන දැන් අපි මතු කරගන්න මේ පිටකේලාවයි. මෙතන සඳහන් වෙනවා දුක්ඛ ජාති තුනක් ජාති දුක්ඛ නැවත නැවත තුනක් තුනක් නැවත නැවත ජාති ඉදිරිම දුක්ඛ දුකේ. එතකොට ජාති කියේ කුමක්ද? පටිච්ච සමුප්පාදංග 12න් එකක්නේ. පටිච්ච සමුප්පාදංග 12න් එකක්. ජාති යම් තැනකනම් එතන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස කියන්න තියෙනවා. ඒ කියන්නේ හේතු ජාති. ජාතියේ හේතු කර්ම භවය. කර්ම භවයේ හේතුව උපාදානය. උපාදානයේ හේතුව සංඛාර. සංඛාරයේ හේතුව වේදනාව. වේදනාවේ හේතුව ස්පර්ශය. ස්පර්ශයේ හේතුව ආයතන 6. ආයතන 6 හේතුව නාමය රූපය. නාමය රූපයේ හේතුව ප්‍රතිසන්ද විපාක විඥානය. විඥානයේ හේතුව ඌර භවයේ අභිසංස්කාර. අභිසංස්කාරයේ හේතුව ආරිසත් නොදන්නා අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව අප්‍රහේන වාසයේ සංකාණය තුල පවත්නා ආශ්‍රය. ආශ්‍රයන්නේ හේතුව ජාති ජරා ව්‍යාධ මරණ දුක් පරිදේ දුක් දෝමන සුඛාය. යම් හේක ප්‍රතිලෝම චක්‍රයක් හැටියට තේරෙනවා නේද? ජාතියෙන් පටන් ගෙන ආයම ජරා මරණ දක්වා මුලට මුලට ඇවිල්ල සම්බන්ධ වෙනවා. ඒකෝත මේ බහ චක්‍රය. මේ බහ චක්‍රය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ හේතුන් මේ ඵලය ඇති වෙනවා කියන දර්ශනය. හේතුවක් ඇතොත් තමයි ඵලයක් හටගන්නේ. පොල් එළියක් ඇතොත් තමයි පොල් ගහක් හැදෙන්නේ. පොල් ගහක් ඇතොත් තමයි කඳක් හැදෙන්නේ. කඳක් ඇතොත් තමයි මල් ඵල හටගන්නේ. ඒ මල් ඵල හටගැනීම නිසායි අයමත් පොල් ගස් පරම්පරාවක් ඇති. මේ හේතු ඵල පරම්පරාවක් විනා නැවුම් කාර්යෝගයෙන් ලැබීමක් නොවේ. එතකොට මෙන්න මේ හේතු ඵල පරම්පරාව බෝධි මූලයේදී බුදුන් ඉස්සර අභිඥාවෙන් දැකලා දාලා. අභිඥාවෙන් දැකලා දාලේ බෝධි මූලයේදී සාත්‍රී ප්‍රථම යාමයේ සමත භාවනා කියන සම්පූර්ණ කළා. අත්ත සමාපatti ලාභීන හිතිය. අත්ත සමාපත්තියෙන් හරම ඌරේ නිවාස නුස්මති ඥානෙද. පෙරවිත් ස්කන්ධ පරම්පරාව බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ මනෝ ප්‍රනිධානේ වා ප්‍රනිධානේ මහා ප්‍රනිධාන ඔක්කොම බලන්න පටන් ගත්තා. ආස්භාවයෙන් ආස්භාවයට බැලුවා. ඒ බාහමන වාරයක තෙමී ගියා. එක බාහමයෙන් සුතරේ ආස්භාවයක ප්‍රතිසන්දි ගන්නේ හේතු ධර්ම පහක් වල. අවිද්‍යාව, සංහාන, උපාදානය, කර්මය, භවය. මේ පස්වෙන එකට වෙලා තමයි තුන සත්සංගය දෙන්නේ. ඉතින් ප්‍රතිසන්දි භවංග වීතියෝ සුතිතේ කථා භවන්තරේ තුන සංදි භවංග මිත්‍යයන් පරිවර්තති චිත්ත සංදේ. ඉතින් ප්‍රතිසන්දියෙන් පස්සේ භවංගේ. භවංග නිසා වීතිති. වීතිති නිසා සුතිය නැවත යනවාද? ඉලාරාමස් භවයක ප්‍රතිසන්දිය. මේ පරම්පරාව මහා භෝතකාමන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා අභිඥාවෙන් දැක්කා. අසරල් භවයේ උපන්න එනි නම මෙහෙමයි, ගෝත්‍රේ මෙහෙම වෙනවා, උතමිත මෙහෙමයි, ආහාර කාල මෙහෙමයි, සකදුත් මෙහෙමයි, සලකුසල්ලා කුසල් මෙහෙමයි, අසරුතරාය මෙහෙමයි, ඔක්කොම නැති ඉතිරුවක් නැතුව දැක්කා. ඉතින් ඒ භවයෙන් තව භවයකට යන්නේ මේ හේතුයෙන් කියලා කියලා මේ පටිච්චසමුප්පාදය කාදයේ අභිඥාවෙන් නිවාස ඉස්සරහ තෝරගත්තා. නැවතවත් තෝරගත්තා දිබ්බ චක්කු ඥානෙ. සාත්‍රි මැදියන් කාලේ දිවස් නෝන මිහිදුවා. අතීතයේ දවස් 7යි, අනාගතයේ දවස් 8යි, අද දවස් 15යි. කුසල ලබකව කරන සත්‍යයන්, මරණ උපදින සත්‍යයන්, සුගති දුගති වල සත්‍යයන්, සෝබන අසෝබන සත්‍යයන්, දුක් නිදින සත්‍යෙමල සත්‍යයන්, අතීතනික වස්තු සියල්ලම දිවසක් නෝනින්ද. එහෙත් උන්වහන්සේ හේතුඵල සම්භාරය මරණයෙන් තේරුණා. ඊළඟට සමාධි විපස්සනාට හැරුණේ මේ කටිච්චසමුප්පාද හේතුඵල න්‍යාය ගැන. මහතේ මේ ත්‍රිවිධ වාසෙන් ප්‍රකාශ කෙලේ මේ හේතුඵල සියල්ල දැකගැනීමට මම අනන්ත ජාති සංසාරය විද්දා. ඒ අනේක ජාති කිවාම ප්‍රමාණ කරන්න බැරි තරම් ජාති සංසාරය විද්දා. විෂාතන් කල්පලක්. විෂාතන් කල්පලක්යක් මේ සඳහා ඇවිද්දා. එයින් සලසාසංජ කල්පලක්යක් උමහන්සේ අනියත බෝසත් කෙනෙක් හැටියට මේ විදිහට පෙරම්පුරාගෙන දීපංකර පාදමූලයේ පතන් තමයි නියත නිවන ලබාගෙන පෙරම්පුරාගෙන ආවේ. ඒ හැම ආස්භාවයක් පාසා සිදු කළ තියෙන්නේ මේ ස්කන්ධ කූඩු ස්කන්ධ ගෘහය කරන කටයුතු තුළ ප්‍රයෝගය. ඒ ආස්භාවවලින් උන්වහන්සේ සුතවතෙන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ සංලක්ෂ 12000ක් බුදුසසුන් හිදී බණහල සුතමේ ඥානය, සීකාමේ ඥානය, ලෞකික භවනාමේ ඥානය ජීවන කරගෙන තිබෙනවා. එයින් උන්වහන්සේ ඒ සම්බන්ධ මූලික ආභෝධය ලබා සිටි නමුත් සියල්ලෙන් සියල්ල පරිපූර්ණව ජගගත්තේ දෝසුරා බුදු වෙන ගෝධි මූලයේ. ඒ තමයි ගහකාරක විත්තෝ දිනී මොන්නේ දුවක ගුණය කරන කතරුතුම අපෙනෙ නැහැ. එතන කියන්නේ සමුදය සත්‍ය. පොඩි දුක්ඛාජාත තුනක් තුනන් කියන දැන කියන්නේ දුක්ඛ සත්‍ය. කුල ජීවන් නකාහති. සම්බාතේ පහතුකා භග්ග. ඒ කියන්නේ සමුදය සත්‍ය. ගහකෝතන් විසං විතං. ඒ කියන්නේ සමුදය සත්‍ය. විසංඛාර ගතං චිත්තං අන්න නිරෝධ සත්‍යයේ. සංහානං කය මැදක අන්න නිරෝධ සත්‍යයේ. එතන දුක්ඛ සත්‍යය ස්වરૂපයෙන්ම කියුණා. සමුදය සත්‍යය ස්වરૂපයෙන්ම කියුණා. නිරෝධ සත්‍යය ස්වરૂපයෙන්ම කියුණා. සංහානං කය මැදක කියන වචන අනුසාරයෙන් මාර්ග සත්‍යය කියුණා. ඒකෝට මෙතන ප්‍රධාන වශයෙන් කටුක සමුප්පාදය සහ චතුරාර්ය සත්‍යය ප්‍රකාශ වුණා. දැන් අපි කල්පනා බලන්නට ඕනේ මෙතන මේ දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද කියන්නේ? සමුදය සත්‍ය කියන්නේ කුමක්ද? නිරෝධ සත්‍ය කියන්නේ කුමක්ද? මාර්ග සත්‍ය කියන්නේ කුමක්ද? දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛං හේතුමකං රක්ඛං සංහා සමුදයෝ භව නිරෝධෝ නාම නිබ්බානං මග්ගෝ ලෝකුත්තරෝ නතෝ. මේ සංග්‍රහ ගාථාවෙන් කියන දෙයක්ද? දුක්ඛං හේතුමකං රක්ඛං දුක්ඛය කියලා කියන්නේ ත්‍රිභූමික වෘතේ. ත්‍රිභූමික වෘතේ කියන්නේ කාම භාවය, රූප භාවය, අරූප භාවය කියන මේ බහතරේ පවත්න ස්කන්ධ පරම්පරාවයි ත්‍රිභූමික වෘතේ කියන්නේ. ත්‍රිභූමික කියන්නේ භූමිකම. වෘතේ කියන්නේ ස්කන්ධ පරම්පරාව. කුරුකේතන යට සවුම කෙනෙකනේ. ඒතර රවුම කාගේද? ස්කන්ධ පරම්පරාව. ස්කන්ධ පරම්පරාව තුන් භූමියක අයිති ඒකට කියන දුක්ඛන්දිය. ඒකෝත මෙහිදී සංසක්ඛන්දේ දුක. දලස් ආයතන දුක. අතුලස් ධාතු දුක් සත්‍ය. ඔය විදිහට බැලුවාම පරමාර්ථ වශයෙන් ගැනෙන්නේ ලෞකික අසුවේ කායි දෙවිය දෙනසයක ධර්ම 52 කායි වූක අට විස්සයි. මෙන්න සම්පෙළනේ කොට ගත්තාම ත්‍රි භූමික වෘතය මේ ධර්ම කොටස තුනයි තියෙන්නේ. චිත්ත, චෛතසික, රූප. මේ ලෝකෝත්තර චිත්තජාතක නෙමෙයි ලෞකික චිත්තජාතක රූප. මේකට කියනවා ත්‍රි භූමික වෘතය. එතකොට වෘතය කියන්නේ අතරක් නෑන පවත්නා පරම්පරාව, ස්කන්ධ පරම්පරාව. මේ ස්කන්ධ පරම්පරාවෙන් දුක්ඛ කියන්නේ මොකක් හිතාද? මේකේ තියෙනවා අර්ථ හතරක්. සීලවත්ෝ සංසකච්ඡෝ සංසාපච්ඡෝ විපරිණාමච්ඡෝ. මෙන්න මේ අර්ථ හතර ඇති නිසායි ඒකට දුක්ඛාම කියලා කියන්නේ. සීලවත්ෝ කියන්නේ කොහොමද? යම් දෙයක් සැලෙනවා නම් ඒ සැලෙන බව දුක්ඛ සත්‍යය. සංසකච්ඡෝ යම් දෙයක් හේතුවකින් සකස් වෙනවා නම් හේතුවෙන් සකස් වෙන දේ දුක්ඛය. සංසාපච්ඡෝ යමක් කලෙනවා නම් දැවෙනවා නම් සීඩා වෙනවා නම් ඒ සංසාපාර්ථ දුක. විපරිණාමච්ඡෝ සියලු සත්‍යයෙන් යමක් වෙනස් වෙනවා නම් ඒ විපරිණාම අර්ථය දුක. ඒකෝට මෙතෙන්දී දුක්ඛ ලක්ෂණ හතරක් කියුණා. සීලන අර්ථය, සංකත අර්ථය, සංසාපාර්ථය, විපරිණාම අර්ථය. මේ අර්ථ හතර පවත්නේ මක් නිසාද? අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා. අනිත්‍ය නිසා මේක දුක්ඛයක්. දුක්ඛ නිසා දුක්ඛයක්. අනාත්ම නිසා දුක්ඛයක්. ඒතකොට මේක නිර්වචන වශයෙන් ගන්නකොට සවස් තේරුම් ගන්න දෙයි. නිර්වචන කියන්නේ දුක්ඛං කියන පදේ අපරස්වාදා ලැබෙන තේරුම. දුක්ඛං. දුක් කියන්නේ උපකාරක පදයක්. සංඥානේ මහා ප්‍රාණ කයන බිඳුව නාම පදය. දුකේ උපසාරයෙන් කියෙන්නේ නිංගිත අර්ථයයි. දැන් යන්තික ක්‍රියාවක් නිංගිත නම් ඒකට කියනවා දුක්ඛත. කාර්යෙම දුක්ඛත කියනවා. හැසිරීම නිංගිත නම් දුක්ඛරිත කියනවා. එවාගේම කුජලයා නිංගිත නම් දුක්ඛයා කියනවා. කුජලයාගේ සරත්න නපුරුන දුරු ජන කියලා. ඒවානේ දුක කියන උපසාරයෙන් කියෙන්නේ නිංගි පාර්ථයයි. නිංගි කියන්නේ බොහෝම පහත් කොට කරලා කිය යුතු. ඒවානේම අලක්ඥාත පාත්‍ර වෙන නොදත හැදී පිළිකුල් කටයුතු දුරු කටයුතු දෙය තමයි දුක කියන උපකරණය කියන්නේ. කම් කියන්නේ අවසාසටි කියන නම. අවසාසයේ කිත්. අවසාසයේ කිත් ඉස්සකට සම්පේ. දුක්ඛං කියන මෙතන මහා ප්‍රාණ කයම පිට උනාම අල්ඛානක් වෙනවා දුක්ඛං කියන පද සංකේතය. ඒකම නිංගිත වූ කිසිදේ. යමක් නිංගිත නම් යමක් පිටුනම් ඒකටයි දුක්ඛං කියලා කියන්නේ. නිංගිත වෙනුමක් නිසාද? ජාති ජරා ව්‍යාධ මරණ ආදීන්ට පත් වෙන නිංගිතය. කාම දෝෂ මෝහ ආදී ප්‍රේතයන්ෙන් යුක්ත වෙන නිංගිතය. ඒජනෝම නතගන්ත ආදී පිළිකුල් කටයුත්තක් නම් එක නිංගිත. මොහිදේක යමක් පිළිකුල් කටයුතුනම් රජ්ජාමිය තුනක් පහත් නම් එවාගෙම ජීවිත නම් නාමක නම් නොබතුරු දෙයක් නම් දුරුඝට දෙයක් නම් ඒ සියල්ලද කියන නිංගිතේ කියේ. සුච්ච කියන්නේ කිච් කියන්නේ දැන් මේ කියන පංචස්කන්ධය නිත්‍ය සාරින් කිච්චිත සුඛාකාරයෙන් කිසිසා ආත්මකාරයෙන් කිසිසා සුභකාරයෙන් කිසිසා මේ වැඩකන සුච්චදී දැන් අපි දැනන්නේ සක්කු කියන රූපේ සක්කු කියන රූපය සක්කු කියන එකේ තේමන සසම්භාර චක්කු සසාදි චක්කු කියන දෙක සසම්භාර චක්කු කියන්නේ ඇස් ගෝලය සසාදි චක්කු කියන්නේ අහත අරමුණු වන ලක්ෂණ රූපයන් දෙකේ ප්‍රසාද රූපේ ඒ ප්‍රසාද රූපේ මොලියක් ගෝණෙම නැහැ ප්‍රසාද රූපෙකින් කලින් ගියාව නැද්ද පුදුම් දෙදවල් හතක පැතිරගත් සලකෙන් දෙයක් වාගේ සිහිපතන හතක සතරේ පවත්නා රූප විශේෂයක් වෙනවා චක්ක ප්‍රසාදීදී. ඔබගෙන ප්‍රසාද චක්කු. එතකොට මේ ප්‍රසාද චක්ක වට කරගෙන තමයි මේ චක්ක ගෝලෙදී චතු රූප පවතින්නේ. චක්ක ගෝලෙදී කියන රූප කියන්න 54යි. රූප මේකෙන් තියෙන 6යි. කාය දසක, භව දසක, චක්ක දසක කියලා දසක මේක 3යි. සිත සමෝත්තර සුද්ධාසක, උත් සමෝත්තර සුද්ධාසක, ආහාර සමෝත්තර සුද්ධාසක අතේ මේක 3යි. එතකොට රූප කලාප වශයෙන් જાති 6යි. රූප වර්ග වශයෙන් 54යි. ඒ කියන්නම එකාපකල චක්ක කියන. එතකොට මේ චක්ක කියනක නිංගිතයි. ඒවා මෙනිසි චක්ක කෙනෙක නිංගිත වන්නේ මක් නිසාද? චක්ක ගිරණ, චක්ක ලෝභනේන, චක්ක මරණ, චක්ක විනාශ වෙනවා. නිංගිත ආව වෙනවා. සුදහ දෙනවා, ඌවාරං හදෙනවා, රත හදෙනවා, දිවිහ හදෙනවා, නොතමින් යනවා. ඒවා කියෙහෙම ඒක නිසා හානිත් ඇති වෙනවා, දෝෂෙත් ඇති වෙනවා, මෝහෙත් ඇති වෙනවා, මාන්නෙත් ඇති වෙනවා, විච්‍යාත් ඇති වෙනවා, උපක්‍රේක අප්‍රමාණ ඇති වෙනවා. මේ නිසා කෙලෙසුන්ව පාත්‍ර වෙන නිසා, කෙලෙසුන්ව අරමුණු වෙන නිසා, මේ සෝදාබාධයන්ද පාත්‍ර වෙන නිසා, අනිත්‍යත්වයට පත් වෙන නිසා, සීලාට පත් වෙන නිසා, සමන් සම්පතේ මොසවාස්නා නිසා මේ සත්ව නිින්දිතයි සිත්ත. මෙන්න සත්ව දුක්ඛං කියන්නේ එකයි, පිළිනාතම නෙමෙයි. විදනා කෙනෙක් දුක් වේදනාව වල එක. ඒ හැර යමක් නිින්දිත නම් යමක් සුඛ නම් ඒ සියල්ල දුක්ඛයයි. ඒ දුක්ඛ සත්‍යය. එතකොට සත්වාකේ අවිතයි අනන්‍යතයි සත්‍යයි. සත්‍ය කියන්නේ ඒකේ කාන්තේ සත්‍යයක්. සත්‍ය කියන්නේ ඒක දුක්ඛ බවේ කාන්ත සත්‍යයක් සත්‍යයි. අවිතයි. සත්ව දුක්ඛ කියන එක නිදොරේ. අවදාසක් බොරුවක් නෙවෙයි. අවිතයි. අනන්‍යතයි. සත්ව දුක්ඛයක් නිසා සමුදයක් නෙවෙයි. සත්ව දුක්ඛයක් නිසා නිරෝධයක් නෙවෙයි. සත්ව දුක්ඛයක් නිසා මාර්ගයක් නෙවෙයි. ඒක අන්තක්යක් නෙවෙයි. සත්ව කියන්නේ සත්වයන්ගෙන් දුක්ඛ සත්‍යයක්. සත්ව කියන එක සත්වයන්ගෙන් දුක්ක් බව නිබරුයි. සත්ව කියන එක සත්වයන්ගෙන් දුක්ක් හැර අන්තක්යක් නෙවෙයි. සත්ව අවිතත අනන්‍යත. සත්ව කියන්නේ සත්‍යයයි, අවිතත කියන්නේ නිබරුයි. සත්‍ය අසත්‍ය නොවේ. එවාගෙම අනන්‍යත කියන්නේ අනිසත්‍යයක් නෙවෙයි. මෙතන දැන් බලන්නේ සත්‍යෝ කියන්නේ මේ තුන අර්ථ හතරකම සම්බන්ධයිනේ. සීලන අර්ථය තියෙනවා. සත්‍ය නිසා මොන තරම් කෙරෙනවද? රූප කලාප එක අකුරු තැනක් ගන්න තරම් සිටි කාලය තුල කෝටි ලක්ෂ වාරයක් තරම් කෙදෙනවා, දිදෙනවා, කෙදෙනවා, දිදෙනවා. ඒක දෙලීමක් නෙවෙයි. උත්පාදිත වශයෙන් දිදෙනවා. එවාගෙම සංකතෝ මේ සත්වෝ නැවත නැවත සකස් වෙනවා. ඒ කියන්නේ සත්වෝ ප්‍රසාද රූපේ නම් කර්ම සමුත්ථාන වශයෙන් සකස් වෙනවා. ඉතින් රූප සියල්ල කර්ම සමුත්ථාන, චිත්ත සමුත්ථාන, සුත සමුත්ථාන, ආහාර සමුත්ථාන වශයෙන් සකස් වෙනවා. ඒ කියන්නේ සතර ධාතුන් මේ සංයෝගෙන් සකස් වෙනවා. එවාගෙම අපේ හැර රෝගයක් වුණාම නැවත නැවත සකස් කරනවා. ඒ මූල හොදනවා, ඒ කබ කඳුළු තිය දානවා, ඒක දෙහෙත් වස් කරනවා, ඒ ආරක්ෂා කරනවා, කන්නදි කලඳිනවා, මේ මොකක්ද? ඇහැ පිළිබඳ සංස්කරණය සකස් වීම. අනුසංසක. සංතාප මේ ඇහැ නිසා බොහෝ වේදනාවක් දපත් වෙනවා. මේ කඳුළු වේදනා. එවාගෙම ජමින් වේදනා. එවාගෙම තාත රෝගාබාධ වෙනවා. දුකෙන් අරනකොට කඳුළු වේදනා. සතුටෙන් පිනවනකොට කඳුළු වේදනා. ඔක්කොම ඇහැට තියෙන විපනේ සංතාපය. ඒ මදිවට අහනිකා රාගය කියලා සංතාප වෙනවා. ඒකේ නිසා සංතාප වෙනවා. මෝහි නිසා සංතාප වෙනවා. කෙලෙස් නිසා සංතාප වෙනවා. ඒ විදිහට ජරාව නිසා සංතාප වෙනවා. මරණයට පත්වීමේ සංතාප වෙනවා. සංතාපක මෙතන තියෙනවා. අනික උපරණාම. උපරණාම කියන්නේ කොච්චර අර පරිස්සම් කළා. සිත්ස්සනියක් සිත්ස්සනියක් ගානේ. දැන් සිත්ස්සන 17කට 17කට වාරක් ගානේ. මේ ඇහැේ තියෙන රූප බිඳි බිඳි බිඳි බිඳි බිඳි ගන්න. සුභාකාරික ගුණ ඇහැන්නේ ඊළඟ තියෙන්නේ. එක සිත්ස්සනයකින් ඉතර සිදුවෙච්ච ඇහැන්නේ ඊළඟ සිත්ස්සනෙ තියෙන්නේ. බලන්න හැම වෙලාවෙම උපරිමාන. එහෙම කියන ජරාවටපත් වෙනම මොන තේන්නේ කියන මොන අහවල් දෙකේ තියෙනවා. උපරිමාන. මරණයටපත් වුණා මොන දෙයක්වත් එහෙම එක්කරන් ඒක අන්ධ වෙනා. අන්න උපරිමාන. ඒකට මේ විදිහට ඇහැේ තියෙන උපරිමාන ස්වභාවය. ඒකට සීලන සංකත සංකාප විපරණාම මේ අර්ථ හතරම සත්‍යෝ කියන සත්‍ය ගෝලිය තුළ තියෙනවා. රෝපනිකා රෝප උත්පාද වයත්වේද දුක්ඛ ඉතදී නැතිවීම නැතුන් දුක්ඛ වේවා අනුස්සන්තේ අනුස්සන්තකතාය ආද්‍යාන්තකතා දුක්ඛ අනුස්සන්තකාරණ ඉස්තිර නැහැ යමක් ඉස්තිර නැහැ ආද්‍යාන්තකතාය මුලක් අදස් වෙනවා මුලිකයන් හට ගැනීම අදස් වර නැතිවීම එතකොට මේ කියන්නේ ඉස්තර නැති බැවින් හා මුලක් අදස් නැති බැවින් අද මුලක් අදස් බැවින් සම්ප්‍රදාන්තේ වයාන්තේ කියන මුලාව ඇති බැවින් අනිත්‍යයි රාගයෙන් හතු කියන නැත්තේ දුක්ඛං එතකොට මේ ඇස නැතමයට කෙරෙන නිසා දුක්ඛය අනාතරකත්තේ නනත්තා එතකොට අර නිත්‍යකාර සුභකාර සුඛකාර ආත්මකාර කියන මේ කාර සිතුවක් නැති නිසා අනත්තයි අවසවත් වත්තේ නනත්තා සුවවතේ නුවත් නනිකත් අනත්තයි නෝජිත ජලුවම සක්සුව දෙන්නට අනිත්‍ය දුක්ඛ අනත්තය එකමනක් නෙවෙයි දුබදෝ සිනුකෝදයක් දැන් අසුබයි එතකොට අනිත්‍යෝ දුක්ඛෝ අනත්තෝ අසුබෝදයක් දැන් සක්වෝ දෙන්නට දුක්ඛ තාක්ෂය එතකොට මෙන්න මෙහෙම සක්වෝ තමනක් නෙවෙයි රූප කාය රූප කලාපයක් රූප කලාපයක් ගන්න නාම කාය චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගන්න මේ ලක්ෂණ හතර දෙනවා මොනවද ලක්ෂණ හතර සීලන සංසත සංතාප විපරිණාම ඒවාගේම අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, අසුබ ලක්ෂණය. මේ හතර තියෙනවා. එතකොට මේ කියන්නේ නිසා තියෙනවා නින්දිත වූ, සුප්ත වූ අර්ථයෙන් දුක්ඛයි, දුක්ඛ සත්‍යයි කියන. ඒක සත්‍ය අර්ථයෙන් සත්‍යයි, අනිත්‍ය අර්ථයෙන් සත්‍යයි, අනාත්ම අර්ථයෙන් සත්‍යයි. සත්‍ය කියන්නේ ඒකාන්ත ඒක දුක්ඛ සත්‍යයි. අනිත්‍ය කියන්නේ මේ දුක්ඛ සත්‍ය කිසි හේතුම අන්නේ දුක්ඛ සත්‍යයක් නොවේ කියන හැටි. ඒ කාන්තේ මේක නිබුරුයි. අනිත අනන්‍යක අනුසත්‍යයක් වාතසක් වෙන්නේ නැහැ. ඒකවත මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේගේ බෝධි මූලයේදී මේ සත්‍යෝ කියන්න විදිහට කුරු මණ්ඩල දස දහසක් සායුලලා ලැබෙන ආලෝකයට වඩා විශිෂ්ට ප්‍රඥා ආලෝකයෙන් ඥාන අවබෝධ කළා. ඊළඟට දැන් මෙතන කියවනා නේද ගහකාරක දික්කෝ කියන පදයක්. අන්න සමුදේකක්. සමුදේකක්. ගහකාරක කියන්නේ නිස්සම්බ කුඩේ නිස්සම්බ ගෘහය කරවන්න. සතුරු තුනක්. රබු මහත්මයා. ඒකෝත එයින් හැදින්නුවේ සමුදේකක්ය. ඒකෝත ඔහුගේ අවයව තමයි සම්බාතේ පාසුක. ගහකෝත. ඒක රතනෙන් කියන ඔහුගේ අවයව. ඒ ගෘහය කරන්න ගන්න අවයව උපකරණ. ඒක කෘෂ්ණාවේ අමගව හැටේට හඳුන්වන. එතන කෘෂ්ණාව කියන්නේ මේ සමුදේ සම්පර එකලාව සවාපාදා නෙමෙයි. කෘෂ්ණාව කියන පිරිවර. ඒ පිරිවර තමයි මේ ආපකාකින වචනේ හා ගහකෝතම් කියන වචනේ කියන්නේ. අප සලකා බලමු මේ සමුදේ සමුදේ කියන්නේ මොකක්ද? මේ දෙය ස්තම්භකෝ හදන සතරූපමා නම් වූ සමුදේ කොමද්ද? ඔහුගේ අවයව කොමද්ද? එවා බානකොට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මෙතන ඔහුගේ අවයව කියන්නේ තෝරා ගන්නකොට සබ්බාතේ පහසුකා කියන පදයක් කියවනානේ මෙන්න අවයව. ඔහුගේ අවයව නම් ජන්මකම සංහාව ප්‍රධාන හේතු වෙනකදී සම්බෝධයක් කියනමින් කියනවා. ඒක සහයෝගයේ දෙන අවයව කොමද්ද? අවිද්‍යා උපාදාන කර්ම භව. අවිද්‍යා උපාදාන කර්ම භව. මුදකමෙන් සංහාරක සහයෝගය දෙන්නේ ඉතිරියවලා. එතකොට අවිද්‍යා සංකාර උපාදාන කර්ම වල හතරක්ම ගැනෙනවා. ඒවාගෙම අවිද්‍යාවෙන් පටන් ගොඩ ගලන ගංගාවක ගිය දහරාව ආදී තෝලියට යනවා අවිද්‍යාව දෝ සංකාර දෝ විඥාන දෝ නාම රූප දෝ සලආයතන දෝ සංකේ දෝ යෝජනාව දෝ ඉතාවුන් උපාදානයේ දෝ කර්ම ධර්මයේ දෝ ජාතියේ දෝ ජාති අනුසංගත වශයෙන් ලැබෙන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝන සිපායක දෙයල්ලම මේ සතරක් නෑර ගලාගෙන යන හේතුඵල සම්බන්ධතාවක් ඇතිව සංහාර පහළ වී දෙන. ඒකෝත යෝජනාවක් නැතොත් සංහාරයක් නෑ. රාගෝ උත්පාදයක් නැතොත් යෝජනාවක් නෑ. ආයතන නැතොත් උත්පාදයක් නෑ. නාම රූප නැතොත් ආතරණ ආත නාම රූප අතුලන් තමයි ආයතන. විඥානයේ නැතොත් නාම රූපනේ. සංස්කාර නැතොත් විඥානයක් නෑ. අවිඥාන නැතොත් සංස්කාරයි. අවිඥාන ඇති නිසාම සංස්කාර. සංස්කාර ඇති නිසාම විඥාන. විඥාන ඇති නිසාම නාම රූප. නාම රූප ඇති නිසාම කලආතන. කලආතන ඇති නිසාම ස්පර්ශ. ස්පර්ශ ඇති නිසාම වේදනා. වේදනා ඇති නිසාම සංඛාර. සංඛාර කායෝධ සඳහා උපාදාන. උපාදානයක් සංඛාරයක් එක්ක උපේදානයක් කර්ම භව. කර්ම භවයේ ප්‍රතිඵල වශයෙන් ජාත ජරා මරණ ආදී. දැන් මේක අනුපිළිවෙලින් යන හේතුඵල සම්බන්ධතාවයි. කොහොමද මෙතෙන්දී සඳහන් කරන්නේ මේ සමුදේ සත්‍යයේ පරිවාර වේතියෙන්නේ. කොහොමද අංග වශයෙන් 12ක් වෙනවනේ සංඛාරයක් එක්කම ඒ අංග 12 කෙනේ එක්කාසෝලා මේ ගුණය කරනවා. ඔබේ සම්මන් මෙහිට හඳුන්වන්නේ විද්‍යාව. මුදුන් කුරුපාව ඒ ගෘහෙහි සම්මඩල මුදුන් කුරුපාව අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ කුරුපාවට ඔක්කොම සම්බන්ධයි. ඒක මේ සංස්කාරය කියන්නේ අවිද්‍යාව නිසා. විඥානයත් අවිද්‍යාව නිසා. නාම රූපත් අවිද්‍යාව නිසා. සලආයතන, ස්පර්ශයත්, වේදනාවත්, සංඥාවත්, උපාදානයත්, කර්ම භවයත්, ජාති ජරා මරණත් සියල්ලම අවිද්‍යාවට සම්බන්ධයි. අවිද්‍යාව නැත්නම් කිසිමක් නෑ. පුරිසං අවිද්‍යාවත් රසෝත විරාම නිරෝධා සංකාර නිරෝධෝ කියලා සඳහන් වෙන්නේ. විසුරුවක් නැති අවිද්‍යාව නිරුද්ධ වුණා නම් අන්න සමිමනල තුනි විසුරුවක් අවස්ථාවයි. කොටවට මෙන්න මේක නිසා මේ අවිද්‍යාව දන්නේ සමිමනලත් ඉතිරි සංකාර විඥාන නාම රූප ආදී අවයවක්. මේවා පරිවාර කොටගෙන තෘෂ්ණාව දෙනුතු වදු මහත්මයා නිස්සංග කීඩුව දෙනුතු ජී හදන. එක් වේලාවකට බබලම සක්මකයක් හදන. සාදාතක ගොල්ලව ජීව ශරීරයක් වශයෙන් ස්කන්ධ කුලිය හදන. සාදාතක මනලව ගෝපායති මනුෂ්‍ය ශරීරයට ස්කන්ධ කුලිය හදන. සාම අවස්ථාවක සතර ධාතෙන් යොදින රූපාවස්වල ස්කන්ධ කුලිය හදන. සාතාවක ගෝපායති ක්‍රියාපත්ති ශක්තිය වල ස්කන්ධ කුලිය හදන. සවස් අවස්ථාවක උරුමයේ ශරීරයේ ස්කන්ධ කුලිය හදන. තවත් අවස්ථාවක නානාවිද පිරිසන් ආභව මවාපා. තවත් සියුම් කරන් සියුම් රූප මෙකයක් මවාපා. තවත් අවස්ථාවක රූප ලෝකෙ නිග්‍රහම සම්මිත කුක්කුපාසිත කාල සංජිත පරබත්තුත ජීවී කියන අවස්ථාවන් වශයෙන් උත්සන්න කූඩුව හදන. තවත් අවස්ථාවක ලෝකාන්තරික නරකයේ ජීවී උත්සන්න කූඩුව හදන. තවත් අවස්ථාවක නාග බලනේ නාගයන් හටියට මවාපා. තවස්තාවක ගුරු බවම ගුරුමන් හැටියට නිස්කන්ධ ගුණය හදලා දෙනවා. තවස්තාවක සංජීව, කාල් සූත්‍ර, සංඝාත, සෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අනුසිතේනේ අතමා නරක නිස්කන්ධ ගුණය හදලා දෙනවා. කුසුපත් නඩ කොටස ඉතිහාසයේ නිස්කන්ධ ගුණය හදලා දෙනවා. තා සමාප සුදුසංකල වල නිස්කන්ධ ගුණය හදලා දෙනවා. ඉතින් මේ තෘෂ්ණා ලෝකයේ බල මහිමේ තියෙන කේසක් නෙමෙයි. කවෙක අර විස්කර්ම ජීවිතත්‍රාවාදී ජීවිතවලින් ජීවිතත්‍රාට ඕනම දයක් මනාපාන්න පුළුවන්. විස්කර්ම කියන්නේ මේකනේ. සියලුම දේ සකස් කරන්න සමාර්ථයි නෝ ඉරිදී. ඒ වගේම මේ පරිවාර බල සම්පන්න තෘෂ්ණාවෙදම මේ ස්කන්ධ ගුණ නානා විදිහෙන් සකස් කරන. මනාපාන් ඕකනම් මාපුදුම නිර්මාණය. අපතේ මේ නිර්මාණය කරන වඩිතුමා සෝසයා තමයි නියමිද්දි. දකින්න බරුණ විතරෙන් කියාතුන් අහලා තිබුණා. එනිසා මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාති සංසාරෙෙහි මේ සත්‍රූපමා සෝසයා සෝසයා ආල සංඝයාදක්ඛාතුනි කියුවා. ඒකෝක මෙහිදී සමුදේ සත්‍යකිනේ අනිතරම දුක් උපදවන හේතුව නෙමෙයි. බොහෝ දෙනෙක සහයෝගයෙන් දුක් උපදවන හේතුවයි. එනිසා සං වූ අයෝතුනෙමේ සමුතු නොස්සා කියන කොට ඕගම ඔබට ගැලපෙනවා. සංඛ්‍යාන්නේ උපකාරක පදයක්. ඌඛ්‍යාන්නේ උපකාරක පදයක්. ආයෝඛ්‍යාන නාම පදයක්. සංඛ්‍යේ උපකාරකෙන් කියෙන්නේ සංයෝග සංයුක්ත සංගම්ම කියන සංගල වාගේ උත්පාදින්න මාර්ගයයි. සම්බන්ධ කරගින් මාර්ගයයි. ඌඛ්‍යාන්නේ උපකාරකෙන් කියෙන්නේ උත්පාද උදිත උත්පන්න ආදී යමක් මතු කරන පහල කරන අර්ථයයි. අයෝසියම නාම කදෝ කියන්නේ හේතු කාරණ නිදානී කියන අර්ථයෙන් මේ අර්ථ තුනේ එකතු වෙන පද තුන සම්දීනි සං ඌ කියන අතරේ බිඳුවට අල්මයන්න ආදේශන අල්මයන්න උයන්නට එකතු නම් සම් කියලා හැදෙනවා. සමු අය කියන අතරට අල්මාන ආගම වෙනවා. අල්මාන අයනට කිතුනාම සමු දෙය වෙනවා. සංඝ අය. මේ බයන් අල්දාන ආගම වෙනවා. අල්දාන ආගම වෙනවා ඒක අයනට කිතුනාම සමු දෙය වෙනවා. දැන් මේකත් පද තුන එක්කාසුනා වගේ අර්ථ තුනක් එක්කාසු වෙනවා. ඒ කියන්නේ හේතු එකතු වීමෙන් හේතු සාරෝගේ ලැබීමෙන් දුක උපදවන හේතුව කියන එකයි සං වූ අය පද තුනේ අර්ථය. හේතු සමගාමී හේතු එකතු වීමෙන් දුක උපදවන ප්‍රධාන හේතුව සමුදය. එනම් ප්‍රධාන වශයෙන් තණ්හා. ප්‍රධාන වශයෙන් තණ්හා වුණාට අප්‍රධාන වශයෙන් පරිවාර සාසයක් කියලා. ඒ තමයි අවිජ්ජා කර්ම විඥාන නාම රූප සලආදින පස්සේ වේදනා උපාදාන කර්ම භව ජාති මේ සියල්ලම පරිවාරය. තා කියනවා නම් 1500ක්ම කේශ ධර්මයන් මේක පරිවාර වෙනවා. ඒකවල තවත් දුරට කියනවා නම් අභිධර්ම න්‍යායට අනුව මෙතන සමුදේ පහක්ද කියනවා. ඒ සමුදේ පහ නමින් කියෙන්නේ පළවෙනි සමුදේ සත්‍ය දුක්ඛයයි. එන්නේ සංහාවයි. පළවෙනි සමුදේ සත්‍ය සංහාවයි. දෙවි සමුදේ සත්‍ය සංහාව සහ ඉතිරි කෙලෙස් ධර්ම 9යි. කෙලෙස් ඔක්කොම 10ක් තියෙනවානේ. 10න් එකක් සංහාව. මොනවාද? ලෝභ, දෝෂෝ, මාහෝ, මානෝ, දිච්චි, විචිකිච්ඡා, තීනං, උද්ධච්චං, අහිරිකං, අනුස්සප්පං. ඔය 10 තමයි දස ක්ලේශ වස්තු. එයින් සංහාව එකක්. අනිත් 9ක් එක තුනා මෙන්න දෙවෙනි සමුදේ සත්‍ය. තුන්වෙනි සමුදේ සත්‍ය කියන්නේ සංහාවක අවශේෂාති කෙලෙස් අවශේෂා සතුටල ධම්ම. එතකොට કૃષ્ණාවේ එකක් අවශේෂ ක්‍රේත ධර්ම නව දෙන දෙවෙනි එක ඉතිරි සීලමු අකුසල චිත්ත ඡායසික ධර්ම තුන්වෙනි සමුදේ සත්‍යය. ඔන්න සමුදේ සත්‍ය තුනක් කියවුණා. හතරවෙනි සමුදේ සත්‍යය නම් සංහාච අවශේෂාති කෙලේශා අවශේෂා සතුටල ධම්ම සීලික සාසනානි කුසල මූලානි. ඒ කියන්නේ ලෞකික කුසල මූල තුනක් සමුදේ සත්‍යය වෙනවා. ඒ කියන්නේ සුගති ලෝක උත්පත්තිය දෙනවානේ. ඒකයන් අලෝභ අදෝස අමෝහ කුසල මොන තුනක් හතරෙනි සමුදේසක්ති. පස්වෙනි සමුදේසක්ති කියන්නේ සංඝාත අවශේෂාති කිනේස අවශේෂා චතුතර ධම්ම තීනිස සාසවානු කුසල මූලානි අවශේෂාත සාසව කුසල ධම්ම. ඉතිනේ සියලුම ලෞකික කුසල ධර්ම නැති පස්වෙනි සමුදේසක්තියට වැටෙනවා. දැන් බලන්න සංඝාත මොන තරම් පිරිවරක් එකතු වුණාද? සංඝාත ඉතින් නව කැලේස් පිරිවර වුණා. ඉතිරි අකුසල චේතනාවන් සියල්ල පිරිවර වුණා. ලෞකික කුසල මූල ධර්ම තුන පිරිවර වුණා. ලෞකික කුසල චේතනාවන් සියල්ලම පිරිවර වුණා. ඒ සියල්ලම පිරිවර කරගෙන තමයි මේ සංහාව නිස්සන්න ගුණය හදන්නේ. දුක්ඛ සත්‍ය උපදවන්නේ. ඒක තේරුම් ඔක්කොම කියන අර්ථ හතරක්. සීලන සංකත සංකාප විපරිණාම. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය කියනවා ආයෝගන නිදාන සංයෝග කලිබෝධ. ඒකත් මේ සීලන සංකත සංකාප විපරිණාම අර්ථ හතර හදන හේතු හතර තමයි මේ කියන්නේ. ආයෝගන නිදාන සංයෝග කලිබෝධ. මේ සංහාව ප්‍රධාන කොටද සමුදය සත්‍ය විසින් මේ අර්ථ හතරක් දරාගෙන ඉන්නවා. ආයෝගන දුක්ඛ රස්කරම. දුක රස්කරන්නේ මේ සමුදය. රෝගයේ නිදාන දුකට මූලික නිදානයක් වෙනවා. රෝග නිදානයක් වෙනවා. රෝගයක් තියෙන නිදානයක් නිසා. ඒ වගේ දුකක් තියෙන මේ සමුදේ නිදාන නිසා. ඒක නිදානාර්ථය. සංයෝග දුකෙන් දුක ගැටගෙනවා. දුකෙන් දුක දැමසබනවා. මේ භවයෙන් චුත වෙනවා. ඊළඟ භවයේ නැවත එකක් වන පස්සන්දි කරනවා. සංදි කරනවා. ගලපනවා. ඒ වගේ දුකෙන් දුක ගලපනවා සංයෝග. කලිබෝධ මේ ස්කන්ධ දුකෙන් නිදහස් වෙන්න නොදී යනවා. ස්කන්ධ දුකෙන් අතමින් දෙන්න බාධා කරනවා. සීලය රකින්න බාධා කරනවා. සමතව ගන්න බාධා කරනවා. විදර්ශනා ගන්න බාධා කරනවා. කයිද වෙන්න බාධා කරනවා. දන් දෙන්න බාධා කරනවා. කොතින් නිවන් දැකන වැඩට බාධා කරනවා කවුද මේ? මාර්යෙක් එහෙම නෙමෙයි. මේ දුක් සමුදය සත්‍යාවේ ස්වභාවය. ඔය තියෙන කලිබෝධාර්ථය. එතකොට මෙන්න මේ කියන අර්ථ හතර යම් තැනක තියෙනවා නම් ඒකට කියනවා සමුදය සත්‍ය කියලා. ආයෝහන, නිදාන, සංයෝග, කලිදෝද. මේ අර්ථ හතරෙන් සමන්වාගත මේ සුත්නා ප්‍රධාන කොට ඇති හේතු ධර්ම සම්භාරයට කියනවා සමුදය සත්‍ය කියලා. ඒකත් අනිත්‍ය, දුක්ඛ, අනත්ත්ව ලක්ෂණ තුනේ සමන්වාගතයි. දැන් මෙතනට ජෛන සත්‍ය මෙතකින් කියවුණා. ඊළඟට නිරෝධ සත්‍ය කියන්නේ දැන් මෙතන කියවුණානේ සංහානං කය මජ්ජගා කියලා පදයක්. ඒ වගේම විසංකාර ගතං චිත්තං ඒ පද දෙකෙන් කියවුනේ නිරෝධ සත්‍ය. එතකොට නිරෝධ කියන්නේ කුමක්ද? නිරෝධ සත්‍ය කියන අර්ථ හතරක්. නිස්සරණ, විවේක, අසංකත, අමත. නිස්සරණ කියන්නේ නිස්සන්න කෝගේ නිමුණු තැන නිරෝධ නිස්සරණ. නිස්සරණාර්ථය. රාගයෙන් විවේක, විවේක කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ස්වභාවයන්ගෙන් නොසිසු ලෝකය තුලින් ඇතෙන. ඒකෙන් වෙන්නේ මේ කියන්නේ අනන්ත පරිමාණ තීරණ සංකත සංසාරුණාම ස්වභාව ඇති දුක්ඛ සත්‍යයෙන් විවේක ස්ථානයේ තම විවේක. අසංකත හේතු ප්‍රත්‍යයන්ගේ සකස් නොවන නිසා නිරෝධ සත්‍ය අසංකතයි. අමත නර්මයක් නැති නිසා නිරෝධ සත්‍යයේ අමතයි අමෘතයි. මෙන්න මේ අර්ථ හතර යම් තැනක තියෙනවා නම් ඒකට කියනවා නිරෝධ සත්‍ය. ඒකට නිරෝධ කියන්නේ කඩ දෙකෙන් එකතු වූ අර්ථයක්. මේ කියන උපසර්ගයයි ප්‍රෝද කියන නාම පදයයි එකතු වෙලා නිරෝධ පදේ හැදෙනවා. නීචෙන උපසාරි ජංශයන්නේ නැත කියන අර්ථයයි. නිම්මක්ඛිකං නික්ඛිනේසෝ නිස්සානං නිස්සංහා ඔය වගේ තැන්වල කියන්නේ නැත කියන තේරුමයි. දැන් නැස්ස නැති මේ වදේට නිම්මක්ඛිකං කියනවා. එවාගෙම මිනිසුන් ඉවත් වෙච්ච ගමනකින් නිග්ගත ගම කියලා. එවාගෙම කෙලෙස් නැති බවට කියන නික්ඛිලේස කියලා. සංහා නැතිකමරන නිස්සංහා කියලා. ඔය වගේම ධ්‍යානයක් නැතිකෙන නිජ්ජාන කියලා. ඒ විදිහට නැත කියන අර්ථයෙන් මේ උපසර්ගය. හෝද කියන්නේ චාරකේ. චාරකේ නම් හිරගෙදර. හිරගෙදර හෝදයක්. හෝදේ කියන්නේ කරකිනවා කියන එක නෙමෙයි. අවහිරදන. හෝද කියන්නේ පාලි භාෂාවෙන් අවහිරදන. පාලි භාෂාවෙන් චක්‍රයට හෝද කියන්නේ නේ. ඒකට චක්කම් කියලා. හෝද කියන්නේ මෙතන අවහිර ස්ථාන. කුමක් ගවිර හිරකුඹු. හිරකුඹුවකින් වහම තුන් ලෝකයේම හිරකුඹුවක් බන්ධනාගාරයක්. මේ විදිහ විපාක නිදෙන දඬුවම් විදෙන බන්ධනාගාරයක්ද? තම තම රැස් කරගත් කර්මාරූප විපාක නිදෙනේ කරන බන්ධනාගාරයක්. දැන් බන්ධනාගාරයේ තනුන් ලබන්නේ වර්ධ කළමුන්නේ ඒ වගේ රම්බ කරපැත්ත මේ ලෝක 16 නැමැති බන්ධනාගාරයේ ඒ වගේ දඬුවම් විදෙන. කවරිදී වරදක්ද? කුසල අකුසල පැත්තදීමයි. උසන් ලක්ෂා දෙකම නිසා මේ සංසාරයේ නැත්නම් මේ තුන් ලෝක ධාතුනෙත් බන්ධනාගාරයේ එහෙමයි ප්‍රතිඵල විදියට. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේ දුක් දෝමන සුඛායාස, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය දිප්‍රයෝග, ඉච්ඡා විඝාත, සංචෝපාදාන ස්කන්ධ පරිහරණය. මේ සියල්ලම දඬුවම්. කවද මේ දඬුවම් දෙන්නේ? මේ කුසල අකුසල කර්ම සම්භාරයයි. ඒ වගේමව නිසා නිසාතුන් ලෝකේ රෝධෙහිවත් බන්ධනාගාරය. මේ තුන් ලෝකේ නැමැති බන්ධනාගාරයෙන් නැතිකර කියනවා නිරෝධ. නිරෝධ. ඒ නිරෝධ කියන සත්‍ය ආબોධ කර ගැනීමයි වෙන්නේ. එතකොට නිරෝධ කියන කියනීම අර්ථ හතරක් දැන් කියවුණා. නිස්සරණ, විවේක, අසංකත, අනුක. ඒ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහි මේ ස්කන්ධ කහ නැති නිසා නිස්සරණයි. එයින් යෙන් වූ නිසා විවේකයි. ස්කන්ධයෙන් හේතුන් හට නොගන්න නිසා අසංකතයි. ස්කන්ධයෙන් නොමරණය බැරි ස්කන්ධ නැරෙනා නෙමෙයි ඒකේ නොමරණය බැරි අනුකයි. මේ අර්ථ හතරම තියෙන නිරෝධ සත්‍ය. මාර්ග සත්‍ය කියන්නේ මග්ගෝති ප්‍රතිපදා. මාර්ගය කියන්නේ ප්‍රතිපදාවයි. ඒ කියන්නේ සමුනුවන්න. මග්ගීය චේති මග්ගෝ. සමුනුවන නිසා මග්ගෝ කියනවා. කොහෙද සමුනුවන්නේ? සුගතියේ නිවරත. සුගතියේ කියන්නේ ස්කන්ධ පහක් ඇදලා. එයින්ද නික්මවලා නිවනට සමුනවනවා. එසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මග්ගෝ නිවනට සමුනන බැරි මාර්ගය කියනවා. එතකොට මෙන්න මේ මග්ගෝ කියන අර්ථයේ කියන තේරුම් හතරක්. නීඥාන, හේතු, දර්ශන ආදී කටයුතු. නීඥාන කියන්නේ මේ ස්කන්ධ ලෝකයේ නික්මවා යන. නික්මී යන. නැත්නම් නික්මුණු තැනට සමුනවනවා. එනිසා නීඥාන. හේතු නිස්කන්ධේ කූඩුවෙන් අතමිදීමේ හේතුවක් වෙනවා. තෘෂ්ණාව නැති කිරීමේ හේතුවක් වෙනවා මේ මාර්ගය. නිසා හේතු. දස්සන. සිහියකින්වත් මුදුටුවා වූ නිර්වාණ ධාතුව දැක ගන්නවා. දස්සන. ආධිපතේය. තාමත් දුකී දුක්පත් දිලිඳු අනාථයන් අදුභාගන ජයගන්න පුහුසකෙක් ලබු. මේ මාර්ග ශක්තියේ මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය අභවවගෙන නැගී සිටිනවා. ඒකට කියන ආධිපතී ආර්ථය. දැන් එතන එම්පෙරෝ රජ කෙනෙක්, අධිරාජ කෙනෙක්, අනිත් සියලුම රජදරුවන් අධිභවනය කරගෙන ඉන්නවා. යටත් කරගෙන ඉන්නවා. ඒ වගේ මාර්ග සත්‍ය මේ දුක්ඛ සමුදය දෙක අභවවගෙන යටපත් කරගෙන මහේසාත්‍යව මතුවෙන. ඒක නේන ආධිපතී ආර්ථය. අධිපති ආර්ථය. දැන් මෙන්න මේ අර්ථ හතරේ යමක් කෙරෙහි නම් ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළේ පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය භාවයන් පැහැදිලි. ඊට සම්බන්ධයි ත්‍රිලක්ෂණය. ඉතින් ත්‍රිලක්ෂණිය අන්තරේක තේරෙන මෙතන කියවෙනවා නාම රූප දෙක ස්කන්ධ පහ ආතන 12 ධාතු 10 කොහොම කියලා. එතකොට මුළු අභිධර්ම පිටකේ මේ ගාථාවේ තියෙනවා. ඒ වගේම තුන් පිටකේ මේකට සම්පින්දණය වෙනවා. ඉතින් මේ විදිහේ මුළු තුන් පිටකේම සම්පින්දණය කරමින් මේ ධාතාර දේශනා කෙලේ ලෝකුරා බුදු වෙච්ච අලුයන් කාලේ. ඒ මොහොතේදී උන්වහන්සේගේ හද సంతාන ඇතුළු ප්‍රීති සෝමනත්තේ තමයි මේ වචන වලට දැන්නේ. මේ කාපේ බුදුරජාන් වහන්සේ පමණක් නෙමෙයි ලෝ පහළ වන සීවම සරුවඥන් වහන්සේ එකලෙස දේශනා කළා. මේ ධාතාර හැම බෞද්ධයෙක්ම පාඩම් කරගන්න ඕනේ. මේක ප්‍රීති වාක්‍යයක් පමණක් නෙමෙයි. මේක અભිහිත සිංහනාදයක් ඇතිව ගන්න පුළුවන්. ඒ කවර විදිහේ සිංහනාදයක්ද? මෙතෙක්කල් යකපති තිබුණු මහා යුද්ධයකින් ඒ කියන්නේ සමාතරේ සරදි හිතේ මහා යුද්ධයකින් ජයං ග්‍රහණය කළ අභිමානවත් සිංහනාදයක් ප්‍රකාශ කිරීම ඇතිකෙ මේ ගණන් ගන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේ ඇස් කිස්මස්ලේ අමුදරුවන් පවා දන් දීදී කාර්ය දන් දීදී දසපාරිමී දස උපපාරිමී දස පරමර්ථ පාරිමී පුරමින් ත්‍රිවිධ දාර්ශචාරිය පංචමහා පරිත්‍යාග පුරමින් මහපලව ඇසන්නට කම්පා කරවමින් මාර්යම් පළවා හරමින් දෙවියන් ලවා සාදුකාර දෙමින් පුදුමාකාර උත්තාන වීර්යයෙන් ගොඩනගාගත් පාරමී සම්භාර නැමැති මේ සංග්‍රාමයේ උනාසේ ජාගත උතුම් අභීත සිංහනාදයක් ඇටියෙත මේ ගාථාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගාථාව කියන සීමා හිත හිතා තේරුම් අරගෙන අපි අධිෂ්ඨාන කරන්න ඕනේ මේ අනේක ජාති සංසාරයේ මේ ස්කන්ධ ගියක් හදායන මේ තෘෂ්ණා නෙමෙති වඩු මහත්ය සොයාගෙන ඕමිය අවයව කියන්නේ බිමුදම නැවත ගෙවල් නොහා දන්නා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පත්තු අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කර ගන්නට මේ ත්‍රිවිධ වාක්‍ය කියා ලොවට සදාම් අමාව බෙදා දුන්න සරුවඥන් වහන්සේගේ පාරමී සම්භාර ගුණ මහිමිය බුද්ධ ගුණ බලයත් අපට පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ අවස්ථාව සාමුගතිනවා වර්ෂයක් ගෙවි සාවාසයකට තියන ගන්න තව දවසයි තියෙන්නේ. අද දෙසැම්බර් මාසයේ 30 වෙනිදා කොට 30 කින් පස්සේ සම්මත වශයෙන් වෙන වර්ෂයක් ගෙවෙනවා. ඒ බුද්ධ වර්ෂය නන් නෙමෙයි. නමුත් ලෝක සම්මුතිය හැටියට වර්ෂයක් දෙවි වර්ෂයකට සමීප වෙන මේ මොහොතේදී අපේ ඒ ස්කන්ධ පරම්පරාවෙන් අපි මිදීමේ ඒ ඒකාන මාර්ගය අනුගමනය කරමින් වර්ෂයක් අපි පරිපූර්ණ කළා නොසිස්ස ගෙව්වා. ඊළඟ වර්ෂය අපට මේක වඩා ශක්ති සම්පන්නව මේ උතුම් පිළිවෙත් ළඟ සාර්ථකව පවත්වා ගන්නට අද මේ වර්ෂාන්ත මොහොතේදී රක්නා සීලය වඩන භාවනාව හැදෙන ප්‍රතිපත්තියක් එවාගේ මාති ආදාන රක්නාත්‍රයේ ගුණ මහිමයක් පිහිටදී අපට ඊළඟ වර්ෂයේ මේක වඩා ප්‍රතිපත්තිසාර ජීවිත ගත කරමින් අපේ ක්ලේශ සංග්‍රාමයේ උසස්ම ජයග්‍රහණය ලබා ගන්නට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න වදිනවා. ඒ පූජ්‍ය මීකලාවේ විනීත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සැලැස්වෙන මේ උතුම් සසුන් වැඩ පිළිවෙල තව වර්ෂයක් දෙකක් නෙමෙයි අවුරුදු 5000 පිරිනාතුරම අර නාම රූප පරම්පරාව පවස්නාසේ මේ ප්‍රතිපත්ති පරම්පරාවද පවස්වාගෙන යමින් කටයුතු කරන්න අපේ ඒ පූජ්‍ය මීකලාවේ විනීත ස්වාමීන් වහන්සේ ප්‍රදාන ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාට තව තවත් ශක්තිය බලය ලැබේවා, ආයුර ආරෝග්‍ය සැප ලැබේවා. එවාගේ මේ කටයුතු කරන භාරකාර මණ්ඩලයේ සමසත් විශේෂම ආයුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා. අපේ සිව්පස්යෙන් සංග්‍රහ කරන සෑම දිනකටත් විශේෂම ආයුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා. මේ භාවනා යෝගී සෑම දෙනාටම මේ බුදු සසුනේ ලැබියදීන් අප්‍රමාදව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් ලබාගත් බුද්ධෝත්පාදයෙන් ලබාගත් උතුම් මනුෂ ජීවිතයෙන් ලබාගත් සන සම්පත්තියෙන් ඵල ලබාගෙන අපරාජිතෝ මාර පරාජය කොට නඟපර නිවන් සෝතාසාර කර ගැනීම දක්වා දිනුවෙන් සවාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් මේ උතුම් දවසේදී සතියක් පාසා සැලැස්සෙන භාවනා පන්තියේ තියෙන පිරිසක් මේ වාසික වශයෙන් භාවනා නිරෝගී පිරිසක් මෙතෙන් කියලා බොහොම සාවධානව මේ දහම් කතාවට සවන් දුන්න. මේ දහම් කතාව මේ වාගේ සීවර දහස්වර ඇසුවත් මදි වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම එපා වෙන්නේ නැහැ. සුදුආකාර භක්තිය, ගෞරවයක් බුද්ධ රාජ්‍යයේ කෙරෙහි, ධර්ම රාජ්‍යයේ කෙරෙහි, සංඝ රාජ්‍යයේ කෙරෙහි අපට පහළ කරගන්න මෙවැනි අනුශාසි දේශනා අපට ප්‍රයෝජනවත් වෙනවා. ඒකා නැවත නැවත අපට මේ වාගේ ධර්ම ශ්‍රවණය කරමින් ධර්මානුකූලව යොමුතෝ මනසිකාරයේ වැඩමින් ධර්මාධාරම් ප්‍රතිපත්ති හැසිරෙමින් මේ උතුම් නිවන් මඟ යාගන්න තවත් වාසනා වේවා. අද මේ උතුම් දවසේ සීල සමාදානයේදී ආගමික වක්තිලයේ තුළ යෙදී සමති උපාසනා භාවනා යෝගීව සිදු කරගන්න කුසල සම්පාර ධර්මය සාතම සම්බුද්ධ සාසන අභිවෘද්ධි ක්‍රෙස පලසේවා මහ සංඝ රෝණයට බුදු සසුන ආරක්ෂා කර ගැනීමත මේ ජීව ශක්තියක් ජීව බලයක් ලැබේවා. පරලෝකයේ ඥාතීන්ට ජීවත්වන ඥාතීන්ට ආදක්ෂක දිව්‍ය මණ්ඩලයේට හිතේ අයිතම දා සෑම සත්ත්වෙල්ලගේ ලෝතුරා සෝකනිස පවතිවා. මේ සින්වත් සිල් පිරිසේ සෑම දෙනාටම භාරකාර මණ්ඩලයේ සමපත් අපේ පූජ්‍ය සංඝ පිරිසට සිල්පස දාන දායකාරක ආදී සින්වත් සෑම දෙනාටත් මෙලොව වශයෙන් සකලාන්තරාය සරූපද්දරයන් දුරු වේවා, ආරක්ෂාව සිත ශාන්තියේ සැලසේවා, පින්සත් සතරාත්‍යාධික කාලයක් බුදු සසුනේ පාරමී සුරා ගන්නට ලැබේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුද්ධිමත් වේවා. දෙලොව සුභසිත සැලසේවා. ඥාන විචා විදර්ශනා ඥාන අනුපින වෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ ආදී දාදසාංග පරිච්ඡාන්තාද භව චක්‍රයේ සිදෙන ධර්මින් ලැබෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමෘත මහ නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභයේ පිණිස හේතු වේවා වාසනා වේවා ආඛ්‍යා නිවාසය ප්‍රාර්ථනා කරමි. ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කිසිම කෙනෙක් සම්බන්ධ නැති නම් සිංහ විනාදෙන්න ඉන්න සිටින